नमस्कार देवा बुदुरुवेनत समदा बुदुरिनी शरण्यामि। नमस्कार देवा दमरुवेनत समदा सदहं शरण्यामि। नमस्कार देवा संगरुवेनत समदा महासंग शरण्यामि। नमस्कार देवा तुनुरुवेनत समदा तिसारण शरण्यामि। साधु साधु साधु। श्रद्धावंत वासनावंत पिंवत्नी इताम दूर बहरे इंदला मैं पिंवतुन मैं कडुवेले महामेवनाव भावनासपोवट पैमिनी उतुम श्री सद्धर्मे श्रवणे करमिं एय बहु दिनिकुट श्रवणे करन्न अवस्थाव उदा कर दीमि अदहसिं। धर्म दानमय ऊए महत्फल महानिसंस पिन रेस कर गन्न। बुदुरजानन वहांसेगे शासने तुल අපි මේ තරම් කාලයක් ධර්මය ඉගෙන ගද්දී අපිට බුද්ධ දේශනා අධ්‍යයනය කරද්දී හරි පුදුමයක් ඇති වෙනවා. මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය හැම දෙයක්ම නොඅඩුව පරිපූර්ණව උගන්වලා තියෙන හින්දා. බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ වටේ ගිහි ශ්‍රාවකයෝ පැවිදි ශ්‍රාවකයෝ කෝටි ගණනක් හිටිය නේද? ඒකට අද වර්තමාන වෙනකොටත් ලෝකේ කෝටි සංඛ්‍යාත පිරිසක් ඉන්නවා. හැබැයි ඒ කාලෙට වැඩිය ධර්මයේ පුරුදු කිරීමේ වේගය අඩුද වැඩිද? අඩුයි. ලංකාවේ බැලුවොත් ගොඩාක් ධර්මයේ හැසිරෙන්නේ ඒකට මහන්සි වෙන්නේ උනන්දු වෙන්නේ පිරිමි උදවියද කාන්තා උදවියද? කාන්තා උදවිය නේද? ඒක හරි සතුටින් කියනව නේද? ඔව්. ඒක තමයි ඇත්තනේ. එතකොට ඒකට හේතුව ඇයි? සමහර විට පරම්පරාවෙන් එන භාවිතයේ පුරුද්ද වෙන්න ඇති. එහෙම නැත්නම් නුවණේ වෙනස්කමක් තියෙනවද මන්දා නේද? එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ කාන්තාවන් ධර්මය හැසිරුණා. හැබැයි අදට වැඩිය පිරිමි අය ගොඩාක් උනන්දුවෙන් ධර්මය හැසිරුණා. ඉතින් දැන් මේ දේශනාව අහන රූපවාහිනිය ඔස්සේ බලන පින්වතුනුත් ගොඩාක් අය ප්‍රතිශතයේ බැලුවොත් කාන්තාවෝ වැඩි නේද? එනිසා අපි අද කල්පනා කළා බුදුරජාණන් වහන්සේ කාන්තාවන් මුල් කරගෙනම වදාළ දේශනා ගොඩක් තියෙනවා. එතකොට පළමු ධර්ම සංගායනාවේදී බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධර්මය රහතන් වහන්සේලා වදාළ ඒ ධර්මය සංගායනා කරද්දී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් මේව කොටස් වලට වෙන් කළා. එතකොට මේ සංයුත්ත නිකායේ ඒ විවිධ මාතෘකා ඔස්සේ සංග්‍රහ කරද්දි ධර්මදේශනා බුද්ධ දේශනා මාතුගාම සංයුක්තය කියලා වෙනම කොටසක් සංග්‍රහ වුණා. පාලියෙන් මාතුගාම කියලා කියන වචනේ තේරුම සිංහලෙන් මොකද්ද? කාන්තාව. මාතුගාම කියන්නේ කාන්තාව. ඒක සිංහලෙන් හරවලා තියෙනවා මාගම කියලා. එතකොට ඒක තේරෙන්නේ නැහැ නේ අද භාවිතේ නැහැ. එතකොට මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන පොත් වහන්සේලාගේ තියෙන්නේ මාගම කියන වචනේ. මාතුගාම කියන එකට. ඒකේ තේරුම මොකද්ද? කාන්තාව. මාතුගාම සංයුක්තය කියන්නේ මොකක්ද එතකොට? කාන්තාව ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ දේශනා ඇතුළත් කොටස. දේශනා ගොඩක් තියෙනවා. ඉතින් අපි මේ දේශනා ඇසුරින් බුදුරජාණන් වහන්සේගේ දැක්ම මොකක්ද කියලා අපි තේරුම් ගමු. ඒක හොඳයි නේද? ඒක පුරුෂයයටත් කාන්තාවන්ටත් අපි හැම දිනාට හරි වටින කරුණක්. මොකද අද දැන් මේ වන විටත් මේ ඊයේ පෙරේදත් හරියට කතා වෙනවා මේ කාන්තාවන්ට තාම කවුරුත් හරියට තැනක් දුන්නේ නැහැ කියලා. නේද? හරියට ඒකට වාද විවාද කරනවා නේද? මදි කියලා. එතකොට ඉතිහාසය බැලුවොත් බුදුරජාණන් වහන්සේ තරම් මේකෙදි මධ්‍යස්ථව කටයුතු කළ කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේ තරම් අනුකම්පාවෙන් ඒ දේශ බලපු කෙනෙක් නැහැ. දවසක් කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේක සාකච්ඡා කර කර ඉන්නකොට රාජපුරුෂයෙක් ඇවිල්ලා අවසර අරගෙන කොසල් රජුරවන්ට රහසින් පණිවිඩයක් කිව්වා. මොකද්ද කිව්වේ? මාල්ලිකා බිසවට දුවක් ඉපදුනා කියලා. කොසල් රජුරවන්ගේ මූණ නරක් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි එහෙම හිතන්න එපා. කාන්තාව වුණත් බොහොම සිල්වත්ව බොහොම නුවණැතිව වාසය කරනවා නම් ඔහුට යම් දවසක පුතෙක් ලැබුණොත් ඔහුට පුළුවනි නේ දැහැමිව රජය පාලනය කරන්න වුණත් කියලා. එතකොට තවත් දේශනා ගොඩක තියෙනවා. රහත් භික්ෂුණීන් වහන්සේලා මහවන්නේ හුදකලාව බවුන් වඩද්දී ඒ පාපී මාරයා පැමිණිලා අභියෝග කරද්දී කිසිදු හැලහොල්මනක් නැතිව කිසිදු රෝමෝද්ගමනයක් නැතිව ඉතා නිර්භීත ලෙස වාසය කළා. එතකොට දවසක් මාරයා කියනවා මේ හැඳිමිටේ නුවණ තියෙන කාන්තාවන්ට පුළුවන් දුක අවබෝධ කරන්න. මේ කැලේට වෙලා මේ තරුණ වයසේ මොකද්ද කරන්න කියලා. එතකොට කියනවා මේ නුවණ තියෙනවා නම් යමක අර්ථයේ සැබෑ වශයෙන් දකින්න පුළුවන් නම් මේ ගෑනුකමේ මොනව කරන්නද? ඒ නිසා කියනවා පුළුවන් නම් මාරය මාව ග්‍රහණය කරගන්න කියලා වජිරා භික්ෂුණිය කෙලින්ම අභියෝග කරනවා. ඒ නිසා අපිට තේරෙනවා මේ ධර්මයේ තුලින් කාන්තා පුරුෂ ભેදයකින් තොරව ඉහළට ඔසවා තබනවා. නමුත් බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම සමාන කරලා කතා කරන්න ගියෙත් නැහැ. අපිට බුද්ධ දේශනා සුරු කරද්දී තේරෙන්නේ කාන්තාවන්ට පුරුෂයන් හා සමතැනක් නෙමෙයි හිමියේ යුත්තේ නිසි තැනක් නේද? තාත්තාගේ භූමිකාව හැම වෙලාවෙම අම්මට කරන්න පුළුවන් කියලා කියන්න බෑ නේද? නමුත් තාත්තට වඩා සමහර විට අම්මා අතින් කටයුතු වෙන අවස්ථාත් තියෙනවා. ඒ නිසා ඒක සංසන්දනය කරන්නේ නැතිව සමතැනක් ගැන කතා කරන්නේ නැතුව ලබන්න පුළුවන් නිසි තැන ගැන කතා කළොත් ඒක ගොඩාක් සාර්ථක වෙයි. බලන්න මේ දේශනා බුදුරජාණන් වහන්සේ වදාලා පංචහි භික්ඛවේ අංගෙහි සමන්නාගතෝ මාතුගාමෝ ඒකන්ත අමනාපෝ හෝති පුරිසස්ස. මෙන්න මේ අංග පහෙන් යුතු කාන්තාව පුරුෂයාට ඒකාන්තයෙන්ම අමනාපයි. ඒ කියන්නේ කැමති වෙන්නේ නම් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මොනවද? නච රූපවා හෝති. ලස්සන නැහැ. ප්‍රියමනාප නැහැ. නච භෝගවා හෝති. භවභෝග සම්පතුත් නැහැ. දුප්පත්. නච සීලවා හෝති. සිල්වතුත් නැහැ. චරිතේ හොඳත් නැත්නම්. අලසෝච හෝති කම්මැලීනං පජංචස්සන ලබති. දරුවෝ ප්‍රජාව බිහි කරන්නට සමත් නැත්නම් දරුවෝ හදන්න හැකියාවක් නැත්නම් පුරුෂයාට එයා ගැන හිත පහදින්නේ නැහැ. මේක ලෝකේ දකින්න ලැබෙන දෙයක් නෙමෙයිද? දැන් බුදුරජාණන් වහන්සේ මේ අමුතුවෙන් එකක් හදලා දුන්නා නෙමෙයි. එක්ක බුදුරජාණන් වහන්සේ කියපු නිසා අපි ඒක පිළිගන්න ඕනෙත් නෙමෙයි. මේ ලෝකේ තියෙන ස්වභාවය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා යම් කාන්තාවක් හරි රූපවත් නම්, ඒ කියන්නේ මේ කළුද සුදුද කියන එකම නෙමෙයි, ප්‍රියමනාප ස්වභාවයක් නම් තියෙන්නේ. දැන් අර කියන්නේ මෛත්‍රී භාවනා වඩද්දි මුඛවන්නෝ විපස්සීදති, මුහුණේ පැහැය පැහැපත් වෙනවා. එතකොට ඒ කියන්නේ මේ කළු කෙනා මෛත්‍රී භාවනා වඩද්දි සුදු වෙනවා නෙමෙයි නේද, ප්‍රියමනාපයි. දැන් ඉන්නවනේ එහෙමනේ, සමහර කෙනෙක් සුදු වෙන්න පුළුවන්, නමුත් කිසි ප්‍රියමනාප ගතියක් මූනේ නැහැ. වයසක ආච්චිලා ඉන්නවා සමහරු, ඒ තරම් සුදු පාටක් නැහැ, නමුත් හරි ප්‍රියමනාපයි. අපි කියන්නේ පිං පාටයි කියලා නේද? අනේ පිං පාට. එතකොට පිං පාට නම් ඊළඟට භෝග සම්පතුත් තියෙනවා නම්, සිල්වත් නම්, දක්ෂයි නම්, කම්මැලි නැතිනම්, දක්ෂයි නම් කම්මැලි නැතිනම්, දරුවන් බිහි කිරීමේ හැකියාවක් තියෙනවා නම්, මෙන්න මේ අංග පහෙන් යුතු කාන්තාව පුරුෂයාට හරි ප්‍රියමනාප වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. බුදුරජාණන් වහන්සේ ඒ වගේම ඒ සංයුත්තේම ඊළඟ දේශනාවේ තියෙනවා අංග පහකින් යුතු පුරුෂයත් කාන්තාවට හරි අමනාපයි. ඒ කියන්නේ කාන්තාවට විතරක් නෙමෙයි මේ කරුණු පහ සාධාරණ. යම් පුරුෂයෙක් ඇතයි නම්, භවෝග සම්පත් නැතිනම්, සිල්වත් නැතිනම්, ඊළඟට කම්මැලියෙක් නම්, ඊළඟට දරුවන් ලබා දීමේ හැකියාවක් නැතිනම්, ඒ පුරුෂයාටත් කාන්තාව අකමැති. අර විදිහම තමයි නේද? මේකේ නම් ભેදයක් නෙමෙයි. ඊළඟට කියනවා හැබැයි පුරුෂයා ලස්සන ප්‍රියමනාප කෙනෙක් නම්, ඒ වගේම භවෝග සම්පත් තියෙන කෙනෙක් නම්, සිල්වත් කෙනෙක් නම්, දක්ෂයි නම්, කම්මැලි නැතිනම්, බොහොම උත්සාහයෙන් නැගිහිටි වීරියෙන් කටයුතු කරන පුරුෂයෙක් නම්, ඒ වගේම දරුවන් ලබා දීමේ හැකියාව තියෙන කෙනෙක් නම්, ආනේ පුරුෂයා ඒකාන්තයෙන්ම කාන්තාවගේ හිත ගන්නවා. මේක සාමාන්‍ය ලෝක දහමක් නේද? හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම කියලා මේ සමානත්වයටම දැම්මේ නැහැ. බලන්න මෙතන බුදුරජාණන් වහන්සේ ඊළඟට ආවේනික දුක්ඛ කියන සූත්‍රයේදී පැහැදිලි කළා, පුරුෂයන්ට විඳින්න වෙන්නේ නැති කාන්තාවටම ආවේනික වුණු දුක් පහක් තියෙනවා. පුරුෂයන්ට විඳින්න වෙන්නේ නැති කාන්තාවටම ආවේනික වෙච්ච දුක් පහක්. ඇත්තද බලන්න මේක නේද? කියනවා ඉද භික්කවේ මාතු ගාමු දහරෝව සමානෝ පතිකුලං ගච්ඡති ඥාතකෙහි විනා හෝති. තරුණ කාලේ තමන්ගේ ප්‍රියමනාප ඥාති හිත මිත්‍රාදීන් අම්මා තාත්තා දාලා වෙන පවුලක පදිංචියට යන්න වෙනවා. ඒක දුකක් නෙමෙයිද? අඬ යන්නේ ඔය නේද? එහෙනම් ඒක ඇත්තක්. ඒක ආවේනික දුකක්. ඒක පුරුෂයාට විඳින්න වෙන්නේ නැහැ. මොකද පුරුෂයා ගෙදරම ඉන්නේ නේද? ඊළඟට කියනවා පුනච්ච පරම් භික්කවි මාතු ගාම උතුණී හෝති. ඒ කියන්නේ මේ අර ඍතුවීම නිසා විඳින්න වෙන කායික දුක් විඳින්න එනවා. ඒකත් ආවේනික දුකක්. තුන්වෙනි කරුණ තමයි කියනවා ගබ්බිනී හෝති මාතු ගාම, මේ දරුවන් කුසේ පිළිසිඳ ගැනීම නිසා, ගර්භණී වීම නිසා යම් දුකක් විඳින්න තියෙනවා නම් ඒකත් ආවේනික දුකක් නෙමෙයිද? ආවේනික දුකක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා මාතුගාම විජායති, දරුව වදන්න වෙනවා. ඒක ගොඩාක් දුකක් නේ. ඒක ලොකු දුකක්, පුරුෂයන්ට විඳින්න වෙන්නේ නැති. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා පස්වෙනි දුක තමයි මේ කාන්තාවට විශේෂයෙන්ම විඳින්න සිද්ධ වෙනවා. පුරිසස්ස පාරිචරියන් උපේති, පුරුෂයාට සේවය කරන්න සිද්ධ වෙනවා. දැන් සාමාන්‍ය ලෝකයේ අතීතේ ඉඳලා තියෙන එකක් තමයි පුරුෂයාගේ ඇඳුම් පැළඳුම් හොදලා දෙන එක, කෑම උයලා පිහලා දෙන එක නේද? ඒකට ඒ පුරුෂයාට සේවය කරන්න වෙන එකත් සැපක්ද? නෑ, ඒක අපි පිනක් රැස් වෙන විදිහට හිතලා කරනවා මිසක ඒක වෙහෙසක් නෙනේ. එතකොට ඒකත් ආවේනික දුකක්. ඔන්න ඔයක පුරුෂයන්ට නැති කාන්තාවන්ට විතරක් ආවේනික දුක් පහක් මේ ලෝකේ දකින්ට ලැබෙනවා. ඊළඟට තවත් දේශනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ හිදි වදාලා මෙන්න මෙතන තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. කාන්තාව මේ කරුණු තුනෙන් යුක්තව නිතර නිතර හිටියොත් මරණින් මත්තේ අපාය උපදිනවා. ඒ තමයි පුබ්බන්න සමයන් මච්චේර මල පරියුට්ටිතේන චේතසාගාරං අජ්ජාවසති. උදේ කාලේ මසුරු මලෙන් යුක්තවයි ගෙදර ඉන්නේ. ඒ කාලේ කාන්තාව ගොඩක් දුරට ගෙදරන හිටියේනේ. ඒකට උදේට තමයි ශ්‍රමණ බ්‍රාහ්මණවරු මොනවාරි ඉල්ලගෙන එන්නේ. දුගී මගී අය එතකොට මසුරුකමෙන් යුක්තව මැඩිලා හංග හංග දෙන්නේ නැතුව හිටියොත් ඒකෙන් මොකද්ද වෙන්නේ? ඕ මසුරුකම නැමැති දෙයින් අර ආයසාව මලං සමුට්ඨිතං කියලා කියන්නේ නේද? මේ යකඩේ මලකඩ හැදුනාම තදුට්ඨාය තමේව කාදති, ඒ මලකඩ ඒකෙන්ම හැදිලා ඒකම විනාශ කරලා දානවා වගේ. කාන්තාව තුළ මසුරු මල ඇති. මොකද ගෙදර දේවල් රකින්නේ එතුමියනේ නේ. එතකොට මසුරු මල පිරිමහනවා කිය කිය මසුරු වුණොත් මොකද වෙන්නේ? අන්න ඒකෙන් හිත කිලිටු වෙලා යනවා. මධ්‍යන්තික සමයන් ඉස්සා පරිුට්ටේ තෙන චේසාගාරං. මධ්‍යහන කාලේ අනිත් අයගේ දේවල් දිහා බල බල ඉරිසියාකම් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒකෙනුත් පව් වැඩෙනවා. ඊළඟට සායන්න සමයන් කාමරාග පරිුට්ටේ තෙන චේතස. රාත්‍රී කාලේ කාමරාගෙන් යට වෙච්ච ඉතින් වාසය කරනවා. ඔය ටික විතරක් කර කර හිටියොත් උදේට මසුරු මලෙන්, දවල්ට ඉරිසියාවෙන්, රැයට කාමරාගෙන් ඔය තුන විතරක් බලවත් කර කර හිටියොත් කය බිඳිලා මරණින් මත්තේ අපායයන්ටත් සිද්ධ වෙනවා. එහෙනම් ඒක මේ කාන්තාවන්ට නිකන් ලේබලයක් ගැහුවා කියලා ඔබ උසස් කියලා අපායයන් නැතුව ඉන්නවද? නෑ, එහෙම වෙන්නේ නෑ. ඒක ක්‍රියාවෙන්ම තමන් හදාගන්න ඕනේ දෙයක්. අනුරුද්ධ මහරහතන් වහන්සේ දවසක් භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභිනේ. ඉතින් කල්ප ගණන් බලන්න පුළුවන්. පුබ්බේ නිවාසානුසති ඥාණයෙන් බලන්න පුළුවන්. දිවස් නුවණින් බලන්න පුළුවනි මේ සත්‍යෝ ඈත අතීතේ කර්මානුරූපෝ චුත වෙච්ච උපදින විදිය. දැන් වර්තමානයේ බලන්න පුළුවන් උන්වහන්සේට දිවසින් ඔන්න මේ සත්‍යයා චුත වුණා. ඔන්න දැන් කර්මානුරූපව ඉපදුනා කියලා බලන්න පුළුවන් නුවණක් තිබ්බා. ඒකට මොකද්ද කිව්වේ? චුතූපපාත ඥානේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ අහනවා, ස්වාමිනි මං දකිනවා දිබ්බේන චක්ුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන කායස්ස බෙහෙදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතං නිරයන් උප්පජ්ජන්ත. මං සමහර කාන්තාව දකිනවා මගේ පිරිසිදු දිවසින් මේ සාමාන්‍ය ඇස ඉක්මවා ගිය මං පැහැදිලිවම දැක්ක භාග්‍යතුන් වහන්සේ මරණින් මත්තේ සමහර කාන්තාව අපාය උපදිනවා මං දැක්කා. ස්වාමීනි මොන කරුණාවලින් යුක්තව හිටපු කාන්තාවද ඔය විදිහට නිරේ ගියේ කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ වදාලා කරුණු පහක් තියෙනවා. ඔය කරුණු පහෙන් යුක්ත වුණොත් නම් අනුරුද්ධ අපායේ යන්න වෙනවා කාන්තාවට. කොච්චර හොඳට දරුවෝ හැදුවත් කොච්චර ප්‍රසිද්ධියක් ඇතුව හිටියත් මට නම් ප්‍රශ්නයක් නෑ කියලා කිව්වත් ඔය කරුණු පහෙන් යුක්ත වුණොත් බලන්න මොනවද කරුණු පහ. අස්සද්දෝච හෝති, ශ්‍රද්ධාව නැතිනම්. අහිරිකෝච හෝති, පව් කරන්න ලැජ්ජාවක් නැතිනම්. අනුත්තාපීච හෝති, පව් කරන්න බයක් නැතිනම්. කෝධනෝච හෝති, ක්‍රෝධයෙන් නම් ඉන්නේ. දුප්පඤ්ඤෝච හෝති, ප්‍රඥාවක් නැත්නම්. ඒ කියන්නේ මේ දීර්ඝ සසර ගමනක් ආවේ මේකේ දුක අවබෝධ කරගත්තේ නැත්නම්, තණ්හාව ප්‍රහාණය කළේ නැතිනම්, නිවන අවබෝධ කරගත්තේ නැතිනම්, ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කළේ නැතිනම්, මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ නැතිනම් ආයෙත් ඒ විදිහටම සසරේ දුක් විඳ විඳ යන්ට වෙනවා. හැබැයි ඒ අවබෝධ කළොත් දුකින් මිදෙන්න පුළුවන් කියලා යම් කාන්තාවට ප්‍රඥාවක් නැතිනම් ඔය කරුණු පහෙන් යුක්ත කාන්තාවට අනුරුද්ධ අපායේ යන්ට සිද්ධ වෙනවා. එතකොට මේ විදිහටම තවත් දේශනා ගොඩාක් තියෙනවා. ඒකෙදි භාග්‍යතුන් වහන්සේ වදාළේ ශ්‍රද්ධාව නැතිකම, පවට ලැජ්ජාව නැතිකම, පවට බය නැතිකම, ඊට පස්සේ ප්‍රඥාව නැතිකම හැම දේශනාවකම සමානයි ඉස්සරහට තියෙන. නමුත් වෙනස් වෙනවා. සමහර ක්‍රෝධ, අර අපි කලින් කතා කර දේශනාවේ තිබෙ මොකද්ද? ක්‍රෝධය තියෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා මේ උපනාහීච බද්ධ වෛරය තියෙනවා නම් එතකොට නිරේ යන්න හේතු වෙන දේවල් තමයි ක්‍රෝධ කිරීම, බද්ධ වෛරය. දැන් ඔය ඕවා නැද්ද සමාධි? ඔව් තියෙනවා. සමහර විට අම්මලා තාත්තලා නඩු කියලා මැරිලා තාම අපේ අම්මලා කොච්චර වියදම් කරාද ඔය ඉඩමට අතාරින්නේ නැහැ මාත් කියලා නේ. ඔව් පොඩ්ඩ ඇත්නම් සමහරු පොඩ්ඩ ඇත්නම් ක්‍රෝධය කිස්වලු පටලෝගන රණ්ඩු වෙනවනේ. පිරිමි වගේ නෙමෙයි නේ රණ්ඩු වෙනකොට නේද සද්දේ. ඔව් එතකොට මොකද මේ වෙන්නේ? ආන්න එතකොට මේ ක්‍රෝධය ඇති කිරීම නිරේගාමී අකුසලයක් කියලා දැනගත්තේ නැති අය ආන්න නිරේගාමී වැඩපිළිවෙලේ යෙදිලා ඉන්නවා. එතකොට අපිට තරහ යන හේතු එන්න බැයිද? එතකොට මතක් වෙන්න ඕන මෙන්න මේ දේශනා. මොකද්ද? මාතුගාම සංයුත්ති දේශනා. ඊළඟට බද්ධ වෛරය පලි ගන්නවනේ. ගොඩක් ওই දේවල් වල ගිහිල්ලා ඔය කරන්නේ ගොඩක් කවුද? ওই නූගත් කාන්තාවෝ ඉන්නව නේද? ගම්මිරි සමරනවලුනේ මෙසේ ඇඹරී ඒවා කියලා. එතකොට මොකද්ද මේ බද්ධ වෛරය? ඊළඟට ඉස්සුකි, ඒ කියන්නේ ඊර්ෂියාවෙන් මැඩිලා ඉන්නවා. ඒකත් නිරේගාමි අකුසලයක්. මච්චරී හෝති, ඒ කියන්නේ මසුරුකමින් දන් දෙන්නේ පොට්ටනී ගගහ තියාගෙන ඉන්නවා. ඊළඟට අතිචාරී, ස්වාමියා ඉක්මවා හැසිරෙනවා. ස්වාමියා ඉක්මවා හැසිරෙනවා. සාමාන්‍යයෙන් මේ කාලේ රාගේ වැඩිද අඩුද සමාජේ? රාගේ වැඩි. ඒ කියන්නේ අභ්‍යන්තරව ඒ ස්වභාවය තියෙනවා කෙලෙස් සහිත සත්වයාගේ. නමුත් මේ මාධ්‍ය දියුණුවත් එක්ක ඒවා ප්‍රසිද්ධී කරලා මාධ්‍යට දාලා තියෙන නිසා දැන් ඒ කාලේ ඔය අසභ්‍ය දෙයක් බොහෝම හොරෙන් යටිවීම් ගතව තමයි තිබ්බේ. නමුත් දැන් පුංචි ළමයාගේ ඉඳලා ඕනේ වෙලාවක නොපෙනෙන තැනකට ගිහිල්ලා බලන්න පුළුවන් විදිහට මාධ්‍ය දියුණුවද ඒක? මාධ්‍ය පිරිහිලා තියෙනවා. එතකොට ඒව බලද්දී අර අභ්‍යන්තරව සැඟවිලා තියෙන කෙලෙස් ඉස්මතු වෙනවා. ඉන්ද්‍රිය සංවරය නිසා කෙලෙස් ඉස්මතු වෙනවා. එතකොට හිතනවා මේ කෙලෙස් වසඟ වෙච්ච රාගී චරිතවල ඒ පිරිහීම නිසා කරපු දේවල්. නමුත් හිතනවා ඉතින් ඒගොල්ලෝ ඉතින් මේ සමාජයේ ඔක්කොම එක වගේ තමයි. ඉතින් ඒ නිසා අපිත් මේ වගේ දේවල් වැරදි වලට පෙළඹුණාට කමක් නැතේ කියලා විශේෂයෙන් තරුණ ළමයි වරදට පෙළඹෙනවා. සමහර විට ඒ කාලේ නම් සමහර තරුණ කාලේ මෝඩකමට හැඟීම් පාලනය කරගන්න බැරුව සමහර විට අධ්‍යාපනය ලැබන කාලේ වරද බැඳිච්ච සිදුවීම් පරණ මේ අම්මල තාත්තලාගේ කාලවල තිබ්බා නේද? හැබැයි ඒත් එකපාරයි වැරදුනේ නේ. ඒගොල්ලෝ ආය හදාගෙන ඒත් පෞල් ජීවිතය එහෙම ගත කළා. අතිචාරී වුණේ නැහැ නේද? ඒක ඉක්මවා ගියේ නෑ. දරුමල්ලෝ හදාගෙන ඊට පස්සේ වැරදි ලැජ්ජාව ටික දවසකින් නැතුව ගියා. ඒ කියන්නේ සමාජයෙන් ලැබිච්ච ගැරහිලි නැතුව ගියා. ඊට පස්සේ බොහොම ලැජ්ජා බය සම්පන්නව ස්වාමියාට කීකරු වෙමින් දරුවන් හදාගෙන බොහොම සිල්වත් ගුණවත් හිටපු අම්මලා ඉන්නවනේ. එතකොට ඒක අර තරුණ කාලේ නොදැනුවත්ව කරගත්ත වැරද්දක් විතරයි. දැන් කාලේ වෙනකොට එහෙම නෙමෙයි. මේක උඩු දුවලා සමහර රටවල කියනවා අපිට විවාහ වෙන්න ඕනේ නැහැ. රජයේ ජනාධිපතිතුමා ඉල්ලනවා විවාහ වෙන්න කියලා. මොකද හේතුව? ඒක වැරද්දක් හැටියට ඒකට කියනවා නිදහසලු නේද? එහෙම කිය කිය මොකද වෙන්නේ? අතිචාරි. අන්න එහෙම විදු කාන්තාවන්ට එහෙම වුණොත් මොකද වෙන්නේ? නිරේගාමි අකුසලයක්. දුස්සීලෝච හෝති, දුසිල්වත් වුණොත් ඒකත් නිරේගාමි අකුසලයක්. අපසුතෝච හෝති, දහම් දැනුම නැහැ. කියන්නේ දහම් දැනුම නැති එක නිරේ යනවා කියලා නෙමෙයි මේක තේරුම් ගන්න ඕනේ. දහම් දැනුම නැති වෙච්චාම මොකද කරන්නේ? හොඳ නරක තේරුම් ගන්න බෑ. එතකොටත් එයා වැරදි මාර්ගය අනුගමනය කරලා දුකටපත් වෙනවා. කුසීතෝච හෝති, කම්මැලි වෙනවා. කම්මැලි කම කොහොමද නිරේගාමී වෙන්නේ? මෙතන මේ කම්මැලිකම කියන්නේ එතකොට අතුපතු ගන්න උයන්න පිහන්න කම්මැලිකම විතරක්ම නෙමෙයි. මොකද්ද කම්මැලිකම කියලා කියන්නේ? හිතට අකුසල් එනකොට අර කලින් කියපු ක්‍රෝධය, බද්ධ වෛරය, ඊට පස්සේ දුසිල්වත් බව, ස්වාමියා ඉක්මවා හැසිරීම, මසුරු බව, ඊර්ෂ්‍යාව, මේවා අකුසල් එනකොට මේවා අකුසල්ය කියලා දුරු කරගන්න මහන්සි වෙන්නේ නැහැ. නැති කරගන්න මහන්සි වෙන්නේ නැහැ. ප්‍රහාණය කරන්න මහන්සි වෙන්න, ඒවා අදිවාසේති, ඒවා ඉවසනවා, දුරු කරන්නේ නැහැ, නැති කරන්නේ නැහැ, අභාවයට පත් කරන්නේ නැහැ. අන්න එයාට කියනවා කම්මැලියා කියලා. එතකොට කම්මැලි වෙච්ච කාන්තාව අන්න මොකද වෙන්නේ? නිරේගාමි ප්‍රතිපදාව අනුගමනය කරන්නේ. අපිට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මුට්ට සති හෝති. ඒ කියන්නේ සිහි මුලා වෙලා ඉන්නවා. දැන් සිහි මුලා වෙච්චමනේ අකුසලයේ තුලම ඉන්නේ. සිහිය උපදවාගන්නේ නැහැ. අකුසල් කර කර දැන් ගොඩක් ධාර්මික කෙනෙක් නම් එයාට වරදින්න පුළුවනි සමහර විට. නමුත් සිහිය උපදව ගන්නවා ආය කරන්නේ නැහැ කියලා නමුත් මෙතනදී දිගින් දිගට ඒක වැරද්දක් කියලා කියන්නේ නැහැ. ඒකට බාධා කළොත්, ඒකට නීති දැම්මොත් ඒවට උද්ඝෝෂණය කරනවා. එව්වට විරුද්ධව පෙළ ගැහෙනවා. ඒක නිදහස අපිට ඕන කියලා කියනවා. එතකොට මොකද්ද වෙන්නේ? සිහි මුලා වීමෙන් නැගී හිටින්න බෑ. මුළු සමාජයක්ම දැන් මේ කාන්තාව පෞද්ගලිකව නිරේ යන්නේ නැතිව සමාජයක් මේ කරගෙන යන වැඩපිළිවෙලක යෙදෙනවා. බලන්න වෙන වැඩේනේ. බලන්න දැන් මේවා මොනවත් කතා කරනවද? නෑනේ. කතා කරන්නේ නිලතල ගැන විතරයි. නැතුව ඉන්නක තව හොඳයිනේ. අර තේමිය කුමාරයා හිටියේ නේද රජෙක් වෙන්න ඔක්කොම තියෙද්දි? තේමිය කුමාරයා අවුරුදු කීයද? 12ක් නේද? අවුරුදු 12ක් අබ්බගාතෙක් වගේ ඉන්නවා. මොකද ජාති ස්මරණ නුවණ පහළ වෙලා කලින් ජීවිතයේ අවුරුදු 20ක් රජකම් කරලා කල්ප ගානක් නිරේ දුක් විඳපු හැටි මතක් වෙලා දැකලා මොකද කරන්නේ? හොඳ තරුණ වයසට එනකම්ම අතපය කුරු වගේ ඉන්නවා. කන් ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. කතා කරන්න බෑ වගේ ඉන්නවා. ඇයි මේ? මේ දේශපාලනය කරන්න ගිහිල්ලා විඳින්න වෙච්ච දුක් දැකලා. එතකොට දැන් කාන්තාව හැටියට ඒක අතකින් බේරිලා ඉන්නවා ගොඩක් අය නේද? නමුත් ඒක ධාර්මිකව කරන්න පුළුවනි. ධාර්මිකව කරලා සමාජයේ සේවයක් කරන එක වැරද්දක් නෙමෙයි. නමුත් මේ කරුණු ගැන අපි දැන් කතා කරපු දේශනාවේ කරුණු ගැන ගොඩක් අය අවධානය යොමු කරනවද? නැහැ. එතකොට අපි ආර්ය ශ්‍රාවකයයි සාමාන්‍ය මිනිස්සෙයයි ආර්ය ශ්‍රාවිකාවයි නිකම්ම නිකං කාන්තාවයි වෙනස් වෙන්නේ ඔන්න ඔතනින් නේද? එයාට හොඳ දැක්මක් තියෙනවා මේ මෙලව ගැන විතරක් නෙමෙයි පරලව ගැන. ඊළඟට කියනවා බොරු කියනවා නම් සතුන් මරනවා නම් සොරකම් කරනවා නම් වැරදි කාම සේවනය දෙනවා නම් බොරු කියනවා නම් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ඒකාන්තාවත් නිරේගාමි ප්‍රතිපදාව ඉඳලා ඉතින් නිරේ උපදින්න සිද්ධ වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ අර අනුරුද්ධ මහරහතන් වහන්සේ විටින් විට අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නා. මෙන්න මේ හේතු නිසා තමයි නිරේ යන්ට වෙන්නේ දුක. මොකද දැක්කනේ අනුරුද්ධ මහරහතන් වහන්සේනේ. හැබැයි භාග්‍යතුන් වහන්සේගෙන් අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒක විතරක් දැකලා ඇහුවා විතර නෙමෙයි. තවත් දවස්වල දැක්කා සමහර කාන්තාව මරණින් මතු මෙන්න සුගතිය ඉපදිලා ඉන්න. සුගතිය ඉපදිලා බොහෝම සැපසේ සමහර දුක් විඳ විඳ හිටපු කාන්තාව. මේ අද උදේ දුක් විඳ විඳ හිටියා, හවස මැරුණා. මෙන්න රෑ වෙනකොට බොහෝම සැප සම්පත් ඇති දිව්‍යාංගනාව වෙලා ඉපදිලා ඉන්නවා. දිව්‍ය පුත්‍රය වෙලා ඉපදිලා ඉන්නවා. මනුස්ස ලෝකේ පිළිසිඳගෙන ඉන්නවා හොඳ පවුල්වල. සුගතියේ උපදිනවා දැක්කා. භාග්‍යතුන් වහන්සේකින් ඇහුවා. භාග්‍යතුන් වහන්සේ අර විදිහටම ඒකේ විරුද්ධ පැත්ත වදාලා සද්ධාවෙන් යුක්තයි හිරිමාච හෝති පවට ලැජ්ජාවෙන් යුක්තයි ඔත්තාපීච හෝති ඒ කියන්නේ පවට බයෙන් යුක්තයි අකෝධනෝච හෝති ක්‍රෝධ කරන්නේ නැහැ පඤ්ඤවාච හෝති ප්‍රඥාවන්තයි ඒකාන්තාව කායස්ස බෙහෙදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති ඉති මරුණට පස්සේ කය බිඳිලා සුගති නම් වූ ස්වර්ගේ නම් වූ ලෝකෙ ගිහිල්ලා උපදිනවා. බලන්න එහෙනම් නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ හැම වෙලාවෙම දැන් අර ලෙඩෙක් හොඳටම ලෙඩ වුණාම ඔළුව අත ගාලා හරි හරි ඔයා කන්න මොනවද ආසා නේද? මොනව හරි කියන්න බය වෙන්න එපා හොඳ වෙයි. එහෙම කියලා නිකන් සරණ සරල රටාව භාග්‍යතුන් වහන්සේ කැමති උනේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාළේ ඔයා මේ මැරෙන්න ළඟයි. මේ වෙලාවේ සිහිය උපදවා ගන්න කියලා එයාට සැබෑ රැකවරණයක් ස්ථාවර රැකවරණයක් ලබා දීම తాවකාලිකව හිත සතුට කිරීමම නෙමෙයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ කාන්තාවට මේ වගේ අනතුරුදායක පැත්තක් තියෙනවා, මේ වගේ දුක් විඳින්න ස්වභාවයක් තියෙනවා. ඒ වගේම එකෙන් බේරෙන්න ක්‍රමයකුත් එතකොට සැබෑවටම රවට්ටන්නේ නැතිව රැකවරණයට යොමු කළේ කවුද? අපගේ ශාස්ත්‍රුන් වහන්සේ නේද? සිමි අර විදිහටම අක්‍රෝධයෙන් යුක්ත බව, බද්ධ වෛරයේ නැති බව, ඊරිසියාව නැති බව, මසුරුකම නැති බව, අනතිචාරී ස්වාමියා ඉක්මවා හැසිරින්නේ නැතිකම, සීලවන්තස්ස ඒ කියන්නේ සිල්වත් බව, බහුශෘත බව හොඳ දහම් දැනුමක් තියෙනවා නම් අකුසල් එද්දී ඒ වගේම බේරෙන්න පුළුවන්. ආරද්ධ වීරිය අකුසල් උපදිනකොට ඒවා දැක දැක ඒ මොහොතේ ප්‍රහාණය කරනවා නම් දැන් අපිට ඇති වෙන්නේ නැද්ද තරහ මේ වගේ? දැන් දරුවෝ හදන්න අම්මල ගොඩාක් මහන්සි වෙනවා. නමුත් අන්තිමට නොසලකා හරිද්දී තමන් කියන දේ මායින් කරන්න නැතුවාම යාළුවෝ කියන දේවල් අහලා ඒ අය කරන ඒවා අනුමත කරනවා, ඒ අය කියන දේ පිළිපදිනවා. මෙච්චර මේ පුංචි කාලේ ඉඳලා හදා වඩා ගත්ත අම්මා කියන දේ අහන්නේ නැහැ. එතකොට ක්‍රෝධයක් තරහක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. හැබැයි ඒක සාධාරණද? සාධාරණ වෙන්න පුළුවනි. නමුත් යහපත්ද අයහපත්ද? අයහපත්. සාධාරණ වුණත් අසාධාරණ වුණත් අයහපතේ විපාක අයහපත්ම තමයි. එතකොට ඒකෙන් ඒ වෙලාවේ ක්‍රෝධය ඇති වෙච්ච වෙලාවට තමන්ට සැපයක් තියෙනවද? ගිනි ගන්නවනේ, මූණ කළු වෙනවා. ඊට පස්සේ දත් මේ නේද, දත් මිටි කනවා නේද, පුපුරු ගහනවා. මොනවත් එදාට නිදා ගන්නත් බෑ හරියට, කන්න බොන්නත් බෑ හරියට, ඒක තැනක වාඩි වෙලා ඉන්නත් බෑ. අර සතෙක් ඉන්නවා කියනවනේ උක්කණ්ඩක කියලා, රෝගයක් ඇදුනහම හිවලෙකුට ඌට ගහක් යටට ගියත් ඉන්න බෑලු එතන. ඊට පස්සේ වතුරට බැස්සත් ඉන්න බෑලු, ගොඩට ආවත් ඉන්න බෑලු, නිදාගෙන ඉන්නත් බෑලු, හිටගෙන ඉන්නත් බෑලු. ඒ වගේ තමයි මේ තරහ ඇති වෙච්චාමනේ. තරහ ඇති වෙච්චාම හිට යනවා, මෙහිට යනවා, අරයට බයිනවා, මෙයාට බයිනවා, හොඳ අයටත් බයිනවා, ළමයිටත් බයිනවා, වැරදි නොකරපු අයටත් බයිනවා, හාමුදුරුවන්ටත් බයිනවා නේද? එතකොට තව තව තව තව ගැට ගැහිලා මොකද වෙන්නේ? නිරේගාමී ප්‍රතිපදාවේ අපූර්වට යනවා. ඒ වෙලාවට කවුරුත් කියන්නේ නැහැ කාන්තාවන්ට නිදහස ඕනේ, මේ අකුසලයෙන් බේරෙන්න ඕනේ, මේකට උපදෙස් දෙන්න ඕනේ කියලා කියනවද? නැහනේ. ඇයි හේතුව? සැබෑම නිදහස මොකක්ද කියලා, සැබෑම අයිතිවාසිකම මොකක්ද කියලා, සැබෑම යුතුකම වගකීම මොකක්ද කියලා, සැබෑම රැකවරණය මොකක්ද කියලා දන්නේ නැති නිසා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ තව අදාළ ලස්සන දේශනාවක් තියෙනවා මේ බලය ගැන. මේක තියෙන්නේ කාන්තාවගේ බලය ගැන. වටිනවා නේද මේ කාලේ මේ මාතෘකාව? ඔව්. කාන්තාවගේ බලය ගැන කොහොමද තියෙන්නේ? පංචිමානි භික්කවේ මාතුගාමස බලානි. එක බලයක් නෙමේ කාන්තාවට තියෙන්නේ, බල පහක් තියෙනවා. මොකක්ද ඒ බල පහ? රූප බලං. රූපේ තියෙනවා නම් ඒකෙන් බලවත් වෙන්න පුළුවන්. රූපේ අඩුයි නම් බලේ අඩු වෙනවා. එහෙම එකක් තියෙනව නේද? තියෙනවා. දැන් ඊළඟට කියනවා භෝග බලං. භෝග සම්පත් තියෙනවා නම්, ඉඩකඩම් තියෙනවා නම් රූපේ අඩු වුණා සමහර විට හොඳ තැනකට දී ගන්න පුළුවන් කියලා කියනවා නේද? ඔව්. එහෙනම් භෝගයත් බලයක්. ඥාති බලං. ඥාතින් ඔව් ඉන්න එකත් බලයක් බවක්. ඊළඟට කියනවා පුත්ත බලං. දරුවෝ ඉන්න එකත් කාන්තාවට බලය. දරුවෝ නැත්තම් බැනුන් අහහ ඉන්නත් වෙනවනේ. දරුවෝ ඉඳලත් බැනුන් අහන්න වෙනවා හැබැයි නේද? නමුත් මේ ධර්මානුකූලව ඒ කියන්නේ කරුණු සහිතව දරුවෝ ඉන්න අයට බයින්නේ අඩුයි නේද? ඊළඟට සීල බල. සිල්වත් බවත් බලය. මේක හරි වැදගත්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාළ ඔය කරුණු පහ තමයි විසරද බව කාන්තාවගේ තීරණය වෙන්නේ. ඊට පස්සේ ස්වාමියා යටත්, ස්වාමියාට යටත් වෙලා ඉන්නවද, ස්වාමියා යටත් කරගෙන ඉන්නවද කියන එක තීරණය වෙන්නේ ඔය කරුණු පහෙන් කියනවා. ස්වාමියා මැඩගෙන ඉන්නවද, ස්වාමියාට මැඩිලා ඉන්නවද කියන එක තීරණය වෙන්නේ ඔය කරුණු පහෙන් කියනවා. දැන් බලන්න ලස්සන දේශනාවක් තියෙනවා අංග සූත්‍රය. ඒකේ හරි මේක ටිකක් විග්‍රහ කළා භාග්‍යතුන් වහන්සේ අංග සූත්‍රයේදී. දැන් කිසිම ශාසනයක පින්වත්නි මෙහෙම විග්‍රහ නැහැ. සමහර ඒ වගේ තියෙනවා නීතිය. ඒක ඔය හමුදාවලත් තියෙන්නේ නීතිය. ඒක තියෙනවා මේ මෙහෙම වුණොත් දැන් කාන්තාව මේ දික් අසාද කරන උනන් එයාගින් ගත දේවල් දෙන්න ඕන. එතනින් එහාට විග්‍රහයක් නැහැ. සලකන්න ඕන කියලා තියෙනවා. නමුත් බලන්න මේ විග්‍රහය බලද්දී මෙලොව පරලොව ඔන්න යහපත පිණිස පවතින විදිය භාග්‍යතුන් වහන්සේ වදාලා පංචිමානි භික්කවේ මාතුගාමස්ස බලානි කතමානි පංච අපි කතා කරානේ මොනවද බල පහ මොනවද බල පහ රූප බලය භෝග බලය ඥාති බලය පුත්ත බලය සීල බලය ඔය කාන්තාවන්ට තියෙන බල පහ ඊට පස්සේ කියනවා රූප බලේන ච භික්කවේ මාතුගාමෝ සමන්නාගතෝ හෝති නච භෝග බලේන කාන්තාව රූප බලයෙන් සමන්විත වෙලා ඉන්නවා හැබැයි භවභෝග සම්පත් නැහැ ඒ කියන්නේ හරි ලස්සනයි දුප්පත් ලස්සනයි නමුත් දුප්පත් ඒවං සෝ තේන අංගේන අපරිපූර්ණෝ හෝති ඒ කරුණෙන් ඇය අපරිපූර්ණයි ඒ කියන්නේ එතන අඩුවක් තියෙනවා එතකොට රූප බලයේ තියෙනවා භෝග බලයේ නැත්නම් සමහර විට Tamanට වඩා රූප බලයෙන් අඩු පිරිමියෙක් එක්ක ඕ යන්න සිද්ධ වෙනවා එහෙම වෙනවනේ නේද ඇයි භෝග බලය නැති නිසා ඊළඟට කියනවා යතෝචකෝ භික්කවේ මාතුගාමෝ රූප බලේන ච සමන්නාගතෝ හොති භෝග බලේන ච යම් විදියකට කාන්තාවට රූප බලයක් තියෙනවා නම් භෝග බලයක් තියෙනවා නම් එවං සෝ තේනංගේන ඒ අංගයෙන් ඇය පරිපූර්ණයි ඒ අංගයෙන් ඇයට අර කලින් කාන්තාවට වැඩිය පිරිපුන් බවක් තියෙනවා එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා රූප බලයෙන් යුක්තයි ඊළඟට භෝග බලයෙන් යුක්තයි නච ඥාති බලේන හැබැයි නෑ යෝ නෑ ධනයක් තියෙනවා භවභෝග සම්පතුත් තියෙනවා හැබැයි ඥාතීන් නැහැ සමහර විට අම්මා නැහැ එක්ක තාත්තා නැහැ එක්ක දෙන්නම නැහැ එක්ක සහෝදර සහෝදරියෝ නැහැ හැබැයි සල්ලිත් තියෙනවා ලස්සනක් තියෙනවා හැබැයි ඒ අංගෙන් අපරිපූර්ණ බවක් තියෙනවා නේද හැබැයි එයාට රූපෙත් තියෙනවා නම් ඊළඟට ඔව් භවභෝග සම්පතුත් තියෙනවා නම් ඊළඟට ඥාතීනුත් ඉන්නවා නම් ඇය ටිකක් පරිපූර්ණ කෙනෙක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා මේ යතෝචකෝ භික්කවේ මාතුගාමෝ රූප බලේන ච සමන්නාගතෝ හොති භෝග බලේන ච ඥාති බලේන ච. ඊට පස්සේ කියනවා එයාට රූප බලයක් තියෙනවා භෝග බලයක් තියෙනවා ඥාති බලයක් තියෙනවා හැබැයි නච පුත්ත බලේන දරුවෝ නැහැ. දරුවෝ නැත්නම් ඔය එහෙම ඉන්නවනේ සමාජේ බලන්න නේද ඒ කාලේ වගේම තමයි රූපයක් තියෙනවා සල්ලිත් තියෙනවා ඥාතිත් ඉන්නවා ඉතින් එනවාට දරුවෝ නැහැ කැමති නැහැ පිරිස ඉස්සරහට එන්නේ අහනවා ඔයාලට දරුවෝ නැද්ද තාම ලැජ්ජාවටපත් වෙනවා නේද පීඩාවටපත් වෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ කරුණෙන් ඇයට අඩුවක් තියෙනවා හැබැයි පුත්‍රයොත් ඉන්නවනම් ඒ කියන්නේ දරු පළක් තියෙනවනම් ආන්නේ කරුණෙන් පරිපූර්ණ බවක් තියෙනවා ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා හැබැයි ඔය හතරම තිබ්බත් ඒ කියන්නේ ලස්සනයි හරි හොඳට සල්ලි භාගෙ මිල මුදල් ඉඩ කඩන් යාන වාහන වතු පිටිත් තියෙනවා ගොඩමඩ දෙකම තියෙනවා ඊළඟට ඥාති පිරිසත් ඉන්නවා අම්මගේ පරපුරත් හොඳයි තාත්තගේ පරපුරත් හොඳයි නේද උභය කුල පාරිශුද්ධ නේද ඊළඟට හතරවෙනි එක මොකද්ද පුත්‍රයෝ තියෙනව දරුවොත් හරියට ඉන්නවා නමු සිල්වත් නැහැ ඒ කියන්නේ චරිතේ හොඳ නැහැ දැන් චරිතේ හොඳ නැහැ කියද්දි අතිචාරි විතරනේ අයිති වෙන්නේ ඒ කියන්නේ ඉක්මවා යෑම විතරයි නමුත් තව තියෙනවා සිල්වත් නැහැ කියද්දි මොකද්ද වෙන්නේ සත්තු මරනවා අය හොරකම් කරනවා ඔව් ඊට පස්සේ වැරදි කාම සේවනයේ දෙනවා බොරු කියනවා ඔව් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා ඉන්නවනේ දැන් ටික ටික ඒවට පුරුදු වෙනවා ඒවට එක එක නමුත් කියනවනේ නේ සොෆ්ට් ඩ්‍රින්ක් කියනවා නේද ඒ කියන්නේ නම් දාලා ලස්සනට මද්ර මේ මොකද්ද අරකු කියන්නේ නැහැ ඒකට වෙන නමක් දාලා ඒත් මොනවද බොන්නේ ඔව් මත්ද්‍රව්‍යම මත්පැන්ම තමයි මත්පැන් කියන්නත් හොඳ නැහැ ඒකත් එකින් අපි කිව්වට නේද ඔව් කමක් නැහැ. ඉතින් ඒක සිංහල වචනයක් හින්දා අපි කියනවනේ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම කියලා. නමුත් ඒ කියන්නේ මොනවද මේ? ඔව් මේ කියන්නේ වහ වතුරටනේ. ඔව් විස වතුරට තමයි මේ කියන්නේ ජීවිතේ විනාශ වෙලා යනවා. ඒකට කාන්තාවෝ ඒකට පුරුදු වුණොත් ඔන්න ඔය පහෙන් යුක්ත නම් දුස්සීල නම් අරවා මොනවා තිබ්බත් වැඩක් නැහැ. ඒ කාන්තාව අපරිපූර්ණයි කියනවා. එතකොට මේ තමන්ගේ தත්ත්වේ කවුද හදාගන්න ඕන එහෙනම්? තමන්මයි හදාගන්න ඕනේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ හරි පැහැදිලි විස්තරයක් කරනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ අංග පහෙන් බලද්දි මේ රූප බලය, භෝග බලය, ඥාති බලය, පුත්ත බලය, සීල බලය බලද්දි හැබැයි රූප බලය අඩු වුණා කියලා. රූප බලය අඩුයි නම් නමුත් සීල බලය තියෙනවා නම් ඒ කෙනාව නසන්නේ කියනවා. කුලයෙන් නිරපල දාන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ රස්සන නැහැ. නමුත් සිල්වත් කාන්තාවක් නම් ඒ කාන්තාවට හානියක් වෙන්නේ නැහැ කියනවා. හැබැයි රූපේ කොච්චර ලස්සන වුණත් ඇය සිල්වත් නැතිනම් ඇය ඒ පවුලේ තියාගන්න කැමති වෙන්නේ නැහැ. ඇත්තද බොරුවද? ඇත්තක්. ඊළඟට කියනවා භෝග බලය නැති වුණත් සීල බලය තියෙනවා නම්, ඒ කියන්නේ දුප්පත් වුණා සිල්වත් නම් ඇයට තැනක් තියෙනවා. හැබැයි දුස්සීලයි නම් හොඳ ධනවත් කාන්තාවක් වුණත් ඇයව පවුලක තියාගන්න කැමති වෙන්නේ නැහැ ධාර්මික පිරිසක් නම්. ඊළඟට කියනවා ඥාති බලය තිබ්බත් සීල බලය නැත්නම් ඥාති බලයෙන් ඇති වැඩක් නැහැ. ඥාති බලය නැතත් කාත් කවුරුවන් නැතත් සිල්වත් කාන්තාවන් නම් ගුණ යහපත් නම් ඇය නිල පවුලෙන් නිරපන්නේ නැහැ තියාගන්නවා. කියනවා පුත්‍ර බලය නැතත් يعني දරුවෝ නැතත් සිල්වත් කාන්තාවක් නම් ස්වාමියා ඒ කාන්තාව නිරපල හරින්නේ නැහැ. අම්මා තාත්තා නිරපල හරින්නේ නැහැ. සිල්වත්කමට ගරු කරනවා. එතකොට මේ ලෝකේ දකින්න ලැබෙන එතකොට අපිට තේරෙන්නේ මේ විග්‍රහයෙන් මොකද්ද මේ නාසිතබ්බ සූත්‍රයේ මේක තියෙන්නේ. එතකොට මේ විග්‍රහයෙන් අපිට තේරෙනවා සිල්වත් බව තිබ්බොත් අර ඔක්කොම අඩුපාඩු නැති කරගන්න. ඒකනේ පංචශීලයේ ඔය සමාදන් වෙන්න කියලා රකින්න කියන්නේ නේ. දැන් මේ විග්‍රහය නැති වුණාට පංචසිල් රකින්න ඕන කියන එක තුල කොච්චර අර්ථයක් තියෙනවද? රූපෙන් අඩු වුණත් ඒවා පිනානුවනේ සකස් වෙන්නේ. එතකොට ඒවා අපිට සමහරට වෙනස් කරන්න බෑ. රූපෙන් අඩු වුණත්, භවෝග සම්පත් වලින් අඩු වුණත්, ඥාති පිරිවරෙන් අඩු වුණත්, දරුවන් හැදීමේ හැකියාවෙන් අඩු වුණත්, සිල්වත් බව තියෙනවා නම් ඒ කාන්තාවට දෙපයින් නැගී හිටින්න පිළිගැනීමක් තියෙනවා. ආයෙ ඉල්ල ඉල්ල යන්න ඕනේ නෑ, ගෞරව කරනවා. එහෙම එකක් නැද්ද? එහෙම එකක් තියෙනවා. හැබැයි සිල්වත් කිය කියා කය ගගයි නැට නෙමෙයි. ඇත්තටම සිල්වත් නම් නේද? සිල්වත් ගැන කිය කිය ඉන්නවා නම් නමුත් ඒක රකින්නේ නැතිනම් අපි දන්නේ නැද්ද උන්දැගේ හැටි කියලා කියනවනේ. ඔව්. එතකොට එහෙම කියනවනේ නේ. එතකොට ඒක ලෝකෙට පේන්න කරන එකක්. අහිංසකව ලෝකෙට කිය කිය ඉන්න නැතුව නිහඬව සිල්වත්ව ඉන්නවා නම් අනිත් අඩුපාඩු මොනවා තිබ්බත් ඇයට සමාජේ හොඳට මේ ජීවිතේ පහසුවෙන් සැපයෙන් වාසය කරන්නට පුළුවන්. භාග්‍යතුන් වහන්සේ තව දේශනා හේතු සූත්‍රය වදාලා මේ බල පහගෙන වදාලා නභික්කවේ මාතුගාමෝ රූප බල හේතුවා, භෝග බල හේතුවා, ඥාති බල හේතුවා, පුත්ත බල හේතුවා, කායස්ස බෙහෙදා පරම් මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති. ඔන්න ඔය කාන්තා සංවිධාන සියල්ලම මේක ගහ ගන්න ඕනේ. අම්මලා ඔක්කොම ඉගෙන ගන්න ඕනේ. අකලා නංගිලා ඔක්කොම මේක ඉගෙන ගන්න ඕනේ, පාඩම් කර ගන්න ඕනේ. මොකද්ද? නභික්කවේ මාතුගාමෝ, ඒ කියන්නේ පින්වත් මහණෙනි කාන්තාව, රූප බල හේතුවා මේ ලස්සන හේතුවෙන් ඒවා, භෝග බල හේතුවේ ධනයෙන් වේවා, ඥාති බල හේතුවා ඥාති පිරිවරින් වේවා, පුත්ත බල හේතුවා දරුවන් වැඩීමේ හැකියාවෙන් වේවා, කායස්ස බෙහෙදා පරම් මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති. මරණින් මත්තේ සුගතියේ උපදින්නේ නැහැ. මරණින් මත්තේ කොච්චර ලස්සන වුණත්, කොච්චර ධනවත් වුණත්, කොච්චර පිරිවර හිටියත්, ඒ කියන්නේ කරදරයක් පීඩාවක් වෙච්ච වෙලාවට වට කරගෙන උදව් කරත් නේද? එතකොට හරි ආඩම්බරයක් ඇති වෙනවන්නේ. සමහර විට සමහර දෙමව්පියෝ තමන්ගේ කවුල කෙනෙක් පැවිදි වෙලා ඉන්නවා නම් ඒකිනුත් ආඩම්බර වෙනවනේ නේ. ඒකිනුත් ආඩම්බර. අපේ පුතා මෙහිමයි. අපේ පුතා අහවල් තැන පැවිදි වෙලා ඉන්නේ. නමුත් ඒක මොකද්ද? ඥාති බලයක් නේ. තමන්ගේ ඥාතියෙක් හොඳ තැනක ඉන්නවා. එහෙම කිවලා ඒ හේතුවෙන් නම් පුත්ත බල හේතුව දරුවන් ගොඩක් හිටියා කියලා හරි. අපේ ලොකු පුතා ඉංජිනේරුවෙක්. චූටි දුව ડોක්ටර් විභාගේ ලියනවා දැන්. ඔහොම කී කියා කොච්චර හිටියත් මොකද ඒ පුත්ත බලය. ඕක කී කිය හිටියත් තිබ්බත් ඒ හේතුවෙන් නම් සුගති ලෝකේ උපදින්නේ නැහැ. සීලබල හේතුකෝ භික්කවේ මාතුගාමෝ. සීලබලය හේතුවෙනුයි පින්වත් මහණෙනි කාන්තාව කායස්ස බේදා පරම් මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති, මැරුණට පස්සේ සුගතියේ යන්නේ. අන්න බලන්නනේ, ඉමානිකෝ භික්ඛවේ පංච මාතුගාමස්ස බලානීති. ඔන්න ඕක තමයි බලයන් ගැන විග්‍රහය මේ දේශනාවේ. තව දේශනාවක භාග්‍යතුන් වහන්සේ වදාලා, මහණෙනි මේ දුර්ලභ කරුණු පහක් තියෙනවා, පින් කරපු නැති අයට ලැබෙන්නේ නැහැ. අකත පුඤ්ඤේන මාතුගාම, පින් නොකළ කාන්තාවට ලැබන්න බෑ. මොකද්ද? පතිරූප කුලේ ජායයන්ති. අනේ හොඳ පවුලක උපදින්න ඇත්නම් කියන එක, ඒ කියන්නේ හොඳ පවුලක උපදින්න කාන්තාවකට ලැබෙන්නේ නැහැ පින් කරලා නැත්නම්. එහෙනම් අපි මේ දුප්පත් පවුලක ඉපදුනේ ඇයි? පිනේ අඩුවක් නේ. ඒක කාගේවත් වැරැද්දක් නෙමෙයි, අපි අපේම අඩුපාඩු. මේක කාන්තාවට විතරක් නෙමෙයි, පිරිමින්ටත් පොදු. ඊළඟ තව එකක් තියෙනවා, පතිරූප කුලේ ජායිත්ව පතිරූප කුලං ගච්ඡේයන්ති. හොඳ කුලයක ඉපදිලා, හොඳ පවුලක ඉපදිලා හොඳ පවුලකටම සම්බන්ධ වෙන්න ඇත්නම් කියලා කාන්තාව කැමති වුණාට පින් කරලා නැත්නම් ඒක වෙන්නේ නැහැ. සමහර විට තමන් කොච්චර හොඳ තැනක ඉපදුනත් ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ නරක තැනකට, කියන්නේ අපාය වගේ මෙහි කියලා කියනවනේ. ඇයි? හේතුව ඒත් පිනේ අඩුව. හොඳ තැනක උපදින්න පින තිබ්බට හොඳ තැනකට යන්න පින නෑ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ තහන සූත්‍රය මේක. ඊට බලන්න ලස්සනනේ මේ දේශනාවල. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා ඊළඟට කියනවා, පතිරූප කුලේ ජායිතා පතිරූපං කුලං ගන්ත්‍වා අසපත්නි අගාරං අජ්ජහවසේ යන්ති. මේක නම් ලංකාවේ බෞද්ධ කාන්තාවන්ට තියෙනවා. ඒ පින මොකද්ද? හොඳ තැනක ඉපදිලා හොඳ තැනකට දීග ගිහිල්ලා සපත්නී භාර්යාවන් නැතුව ඉන්න. ඒ කියන්නේ එකම ස්වාමියාට භාර්යාව කීප දෙනෙක් ඉන්නවට ඒගොල්ලන්ට කියනවා ඕ සපත්නි කියලා. ඒ කියන්නේ සම භාර්යාවන් නැහැ. තමන් තමයි එකම භාර්යාව. එහෙම වෙන්න බෑ පිනක් නැත්නම්. එතකොට මේ බෞද්ධ කාන්තාවෝ කියන්නේ පින්වන්ත නැද්ද ලංකාවේ? හරි පින්වන්තයි. ඇයි? හේතුව එක විවාහයයි බෞද්ධ පුරුෂයෝ කරගන්නේ. අන්න බලන්නනේ. එහෙනම් ඕන්න කාන්තාවන්ට කියලා දෙන්න මේක. අපි හරි වාසනාවන්ත. ඒක දෙන්නේ ඉඳලා බලන්න ඕනේ. මේ කාලේ පුරුෂයෝ තීරණයක් ගන්න ඕනේ. හරි අපි ඕ කීප දෙනෙක් විවාහ කරගන්නවා කියලා. එතකොට මොකද වෙන්නේ? හැම වෙලාවෙම ඉරිසියාව, අර මසුරු බව, ඉරිසියා. එතකොට තමයි හරියට එන්නේ. ඉර ඇද හොයන ගතිය. අර කිට දුන්න මට දුන්නේ. ඔහොම කිය කිය හොය හොය ඉන්නවා මිසක් ළමයි බලන්නවත් වෙලාවක් නැහැ. තමන්ට දක්වන දහම් හැසිරෙන්න ඒ කාලේ තිබ්බනේ බුද්ධ කාලෙත් ඉන්දියාවේ හරියට තිබ්බා. ඉතින් සමහරු ක්‍රෝධ කරලා වෛර කරලා අර කාලියා කිනිගේ කතාව තියෙන්නේ නේද? එතකොට දුක් විඳ විඳ යන්න සිද්ධ වුණා. හරියට ඔය මේ ධම්මපදයේ කතන්දරවල තියෙනවනේ නේද? ඒ අපි අපේ අම්මලා ඒකෙන් බේරුණා. අන්න ඒක මොකද්ද? පින. පින් මේ තියෙන්නේ අකත පුඤ්ඤේන මාතුගාමින දුර්ලභං තානං. ඒක පින් නොකළ කාන්තාවට නම් දුර්ලභ දෙයක්. පින් කරපු කෙනෙකුට මිසක. ඊළඟට කියනවා, ඒ විතරක් නෙමෙයි ওই විදිහට තනියම ඉඳලත් පුත්තවති සමානා. ඒ කියන්නේ පුත්තවති සමානා සාමිකං අබිභුයවත්තේ යන්ති. ඊට පස්සේ කියනවා, ඊට කලින් කියනවා පුත්තවති අස්සන්ති. ඒ කියන්නේ දරුවෝ ලබනවා කියන එකත් පිනක් තියෙන්න ඕනේ. අර විදිහ හොඳ තැනක ඉපදිලා හොඳ තැනකට ගිහිල්ලා ඊට පස්සේ තනියම ගමම් තනි බිරිඳ වෙලා දරුවෝ ලබන්න පුළුවන් නම් ඒකත් ඒකටත් වෙනම ආවේනික පිනක් තියෙන්න ඕනේ. ඊට පස්සේ කියනවා ඒක සමහරුන්ට නෑ නේද? ඉතින් දුක් වෙන දෙයක් නෑ. ඒක සමන්ගේ ඕ මැදිස්ත වෙන්න ඕනේ. ඊළඟට කියනවා ඒකත් හරි. නමුත් තව එකක් තියෙනවා ඔන්න කාන්තාව ඉල්ලන දෙයක්. අද මොකද්ද? පුත්තවති සමාන සාමිකං අභිභූය වත්තේ යන්ති. ඒවර විදියට හොඳ තැනක ඉපදිලා හොඳ තැනකට ගිහිල්ලා තමන් එකම භාර්යාව වෙලා දරුවොත් ලැබිලා ස්වාමියා මැඩගෙන තමන් ඉන්නවා හොඳට. ඒ කියන්නේ ස්වාමියාට යට වෙලා ඉන්නේ තමන් පවුලේ ප්‍රධානත්වයේ මුලසුන දරනවා. අම්මා විසින් මුලසුන දරනවා. ආන් එහෙම වෙන්නත් පින් නොකළ කාන්තාවකට නම් බෑ කියනවා. දැන් අපි විසාකා මහෝපාසිකාව ගැන කතා කරනවා. නමුත් මහත්තයා ගැන කතාවක් නැහැ නේ නේ. ඔව්. පූර්ණවර්ධනද කොහෙද නේද මහත්තයා? ඔව් මහත්තයා ගැන කතාවක් නැහැ. ඒ ඇයට පින තිබ්බා නේද? ඇයට පින තිබ්බා මේ පවුලේ මූලිකත්වය ගන්න. ගෘහ මූලිකාව වෙන්න. අන්න ඒකත් පින තියෙන්න ඕනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා ඕවට පින තියෙන්න ඕනේ මේ කෑ ගහලා ලබන්න පුළුවන් දේවල් නෙමෙයි. අරව නැත්තේ පින නැති නිසා. ඒකට තමන්ගේ අඩුපාඩුවක් සසරේ තියෙන්නේ. විසරද වෙන්නත් එහෙමයි. විසරද බව තියෙන්නේ ඔය කරුණ නිසා. අපි අවසාන කරුණ ඉගෙන ගන්නවා. එතකොට මාතුගාම සංයුත්තේ සියලු දේශනා වගේ අපි කතා කළා. දේශනා 30ක් පමණ. මම මේ සාරාංශ කරලා කිව්වේ. ඉතින් හරි වටිනවා එකටම කියව ගන්න ලැබීම කියනවා. මේ කරුණු පහකින් වැඩෙන ආර්ය ශ්‍රාවිකාව ආර්ය වූ වැඩීමකිනුයි වැඩෙන්නේ. සාරය ගත්ත වෙනවා කියනවා මේ ජීවිතේ. උතුම්ම දේ ගත්ත කියනවා. මොකද්ද? සද්ධාය වඩ්ඩති. ඇයි ශ්‍රද්ධාවන්ත වෙනවා නම්. සීලේන වඩ්ඩති. ඇයි සිල්වත් වෙනවා නම්. සුතේන වඩ්ඩති. ඇයි දහම් දැනුමින් යුක්ත වෙනවා නම්. චාගේන වඩ්ඩති. ඇයි ත්‍යාග සම්පන්නයි නම් දන් දෙනවා නම්. පඤ්ඤාය වඩ්ඩති. ඇයි ප්‍රඥාවන්තයි නම්. මෙන්න මේ කරුණු පහෙන් වැඩෙන කාන්තාව ජීවිතේ සාරය ගත්ත කියනවා. ජීවිතේ උතුම් බව ගත්ත කියනවා. ජීවිතේ ශ්‍රේෂ්ඨ දේ ගත්ත කියනවා. ඇය ආර්ය ශ්‍රාවිකාවක් කියනවා. ඇය ආර්ය වූ වැඩීමකින් වැඩීමකටපත් වුණා කියලා කියනවා. ආන් ඒ වගේ සිල්වත් උපාසිකාව මෙලවදීම තමාගේ ජීවිතේ හරය ගත්තා. එතකොට පරලෝක කොහොමටත් හරයටපත් වෙනවනේ. ඒ නිසා අපි හැමදිනාම ප්‍රාර්ථනා කරන්නට ඕනේ. හැමදිනාම කැමති වෙන්නට ඕනේ මෙන්න මේ වගේ සාරය ගන්න, හරය ගන්න සැබෑම කාන්තාවගේ අයිතිවාසීම රැක ගන්න. ඕ අම්මලා බවටපත් වෙන්න, සහෝදරියන් බවටපත් වෙන්නනේ. ඉතින් අපි පුරුෂයන්ටත් මේකෙන් ගන්න ලොකු දේවල් තියෙනවානේ. මේ දෙපිළසටම මේ කරුණු සාධාරණයි ගොඩක්. ඒ නිසා අපි හැමදිනාම ගෞතම බුදුරජාණන්ගේ ශාසනය තුල සැබෑ පිළිසරණ ලබා ගත්තොත් ඒ ලබා ගන්න තියෙන්නේ මේ මාතුගාම සංයුත්තේ සඳහන් විදිහට. ඉතින් ඒ විදිහට මේ ශ්‍රද්ධාව, සීලය, සුතය, ත්‍යාගයේ ප්‍රඥාව ඇති කරගත්තොත් අර කළු පැත්තේ තිබ්බ අකුසල ධර්මයන් දුරු කරලා සුදු කුසල ධර්මයන් රැස් කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කළොත් ඒ කළුත් නැති සුදුත් නැති කර්මක්ෂය බවට පත් වෙන මාර්ගේ ගමන් කරලා අමා මහ නිවන අවබෝධ කරගන්නට පුළුවන්. ඒ සඳහා වාසනාව උදා වේවා.